It's lovely to see you. Are you all happy today? Yes. Hallelujah. Are you really, really, really happy? Yes. Hallelujah. Yeah? That's what Pastor Karan Victor says. Are you really, really happy? Hallelujah. Hallelujah. I want to first of all thank Pastor Roshan and Pastor Liz. You know, during this holiday time, when they before they go to England, they give us instructions. Many instructions. And something that I have seen is that there has been such a leading of the Holy Spirit and the anointing in those instructions. So as a church, we are blessed to have anointed leaders. Shall we give Pastor Roshan and Pastor Liz a big clap? Thank you, Pastor, for this opportunity. I'm blessed. And the two of us have been saying we are growing and going higher this month. Hallelujah. The scripture for today, my key scripture is James chapter 4 verse 7. Shall we turn to James chapter 4 verse 7? Api peralagamu Yaakob hatharavana parichede. Hatvana padayata ada davase api balana moolika Bible paathaya meyai. James chapter 4 verse 7. It says in the King James version, it says, submit yourselves therefore to God, resist the devil. Amen. And he will flee from you. Hallelujah. Ebevin deviyan wahanseta yathatwa sitinna namut yakshayata viruddhava sitinna evita ohu nubala vetin pala yanawa eta. Hallelujah. Hallelujah. Right? So that first line, it says, submit yourselves therefore. Pastor Roshan, when he sees the word therefore, he asks the question wherefore, which means for what reason? Ebevin deviyan wahanseta yathatwa sitinna kiyala kiyenawa etana ebevin kiyala etana sthane mula sandahan wenawa e kiyanne kumak heinda. So to understand why should we submit to God, or who is this who is expected to submit to God, we need to go and read the verses before that. Ai api deviyan wahanseta yathatviya yutte kiyala balanna apata ita prathame nathi Bible pada api balanna avashyai. So we're going to look at James chapter 4 verse 1 to 6. Api balanna yanawa Yaakob 4 wena parichchede palaveni pade sita 6 weni pade dakwa. That's right. And we're looking at the amplified version, because the amplified version makes everything even clearer. Amplified parivarthanen api balanna yanawa manda ita pahadili lesa apata Bible pada idiripat karana nisa mema parivarthanen. It says, what leads to strife, discord and feuds, and how do conflicts, that's quarrels and fightings, originate among you? It's us beginning with a question. Etana aarambha karanne prashnartha lakunakin nubala atarehi yuddhat dabarat koinda eva pemininne nubalaage avayavayan tulahi yuddha karana nubalaage trushna valin noveda. Okay, I think she read the entire verse in Sinhala, right? So I started by asking, why are there fights, why are there quarrels, why is this an ugly sound, the hullabaloo, clashing between the people, these ugly noises, people having discord. Have you heard a bad sound being played? I know Dilara doesn't play bad sounds, but there's something called discord. If you play a chord wrong, it is a bad sound. Sometimes you can have this in a church or in a group of people. Metana mula sandahan ena nubala atarehi yuddhat dabarat kohinda ehema varadi shabda gosha tiyenawada samanyen piano eke varadi notes api gahuwot katha saddayak ehenawa amihiri ne amihiri saddayak ehenawa. Right? It says, why is this? It says, do they not arise from your sensual desires, your desires for pleasure? Don't they arise from that are ever warring in your bodily members? Now that's not talking about the members in the church. It's talking about the inner you. Inside of you, there are all sorts of desires, emotions, desires for pleasure that are warring, battling in you. Eva feminine numalage avayavayan tulahi yuddha karana numalage trushna valin නොවේද මෙතන සඳහන් කරන්නේ යුද්ධ කරන බව සභාවේ නැත්තං එකිනෙකා අතර නෙවෙයි තමන්ගේ තද ආශාවන් නිසා ඔබ ඇතුළාන්තයෙන් පැමිණෙන අමිහිරි අප්‍රිය දේවල් right now we'll see the next verse so we are trying to figure out why should we submit to God or who is supposed to submit to God so we are reading these verses with that question in mind okay මේ පද දෙස බලන්න යන්නේ ඇයි අපි දෙවියන් වහන්සේට යටත් විය යුත්තේ කියලා. Now it's telling more about this particular people. You know, Pastor James is writing to a particular group of people. And we need to understand, whenever you read a book in the Bible, you need to understand who is writing it and to whom is he writing it. It's important. බයිබලයේ කොටසක් කියවනකොට නිරන්තරයෙන්ම අපි බලන්න ඕන කවුද මෙය ලියන්නේ කාටද මෙය ලියන්නේ මොන පසුබිමකින්ද කියලා. Yeah, James was Jesus's brother and he's writing to the Israel, the Jewish people who are scattered all over that area. යේසුස් වහන්සේගේ සහෝදරයා ඒ යාකොබ් ලියන්නේ ඒ එහේ මෙහේ හිටපු යුදෙවරුන්ට. විසුරුණු සෙනග. විසුරුණු සෙනග. Right? He's saying you are jealous and covet. You desire for what others have. Yeah? And your desires go unfulfilled. Though you're wanting what somebody else has, you're not getting it. Numbala aasha vanna huya numut nolabenneya annayata tibena de kerahi oba aasha karanawa. So these are the desires that are warring in you. What happens? It says, so you become murderers. Numbala ema nisa mini maranna huya. It's a strong word. ඉතහාමන් දරුණු පද වචනයක් ඒක but the amplified bible helps us to understand it says to hate is to murder as far as your hearts are concerned ඔබගේ හදවත පැත්තෙන් බලනකොට එකිනෙක කෙනාට වෛර කිරීම නැත්නම් ක්‍රෝධ කිරීම හදවතින් එසේ කරන විට එය මරණවට සමානයි so he saying when you have hate it's like killing it's like murdering අපි එකිනෙක කෙනාට වෛර කරනකොට ඒක හරියට මරනවා වගේ why are they hating because they're having jealousy they're wanting what others have these are these feelings that they were struggling with ඇයි වෛර කරන්නේ අනිත් අයට තිබෙන දේ ඔවුන්ට ආශා කරනවා ඒක නිසා එකිනෙක කෙනාත් එක්ක ක්‍රෝධ වෙනවා it's continuing this verse is continuing it says you burn with envy and anger ඔබ ඊටමත් තද කෝපයෙන් දැවෙනවා The original Greek word gives the picture of wine burning. I have not seen wine burning, but it says this anger in you, this jealousy that you're having is like wine burning. It's burning inside of you and it's trying to burn others in the church. It's destructive. මෙතන ග්‍රීක පරිවර්තනය දෙස බැලුවොත් කෝපය ගැන කෝපය සහ ඊර්ෂ්‍යාව ගැන ඒක හරියට දැවෙන වයින් වගේ කියලා සඳහන් වෙනවා right why are you having this anger and jealousy it's because you are not able to obtain the gratification the contentment and the happiness that you seek ඔබට අවශ්‍ය හදවතේ ප්‍රකාරයට ඔබට මේ දේ ආශාවන් ලබා ගන්න බැරි නිසා තමයි මේ ආකාරයෙන් ඔබ ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් වෛර කරන්නේ So these people were looking for different things they were desiring things thinking if I have that I will be happy මේ සෙනග හිතුවා මට මේක තිබුණා නම් මට සතුටු වෙන්න පුළුවන් කියලා But they are not happy නමුත් ඔවුන් සතුටෙන් නැහැ So it says and so you fight and war එම නිසා නුඹලා දබරද යුද්ධද කරන්නහුය And then James is saying you do not have because you do not ask යාකොබ් කියනවා නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය Yeah Pastor Niranjali was teaching us about faith with faith you don't give up you keep praying you keep asking you keep standing in faith no matter what happens these people have given up their faith and they are trying to just get and grab and they're desiring for things around them. අපි ඉගෙන ගත්තා අපි ඇදහිල්ලෙන් හිට ගන්න අවශ්‍යයි කියලා කොපමණ වාතාවරණයක් කොපමණ අවස්ථාවකට අපි මුහුණ දුන්නත් අපි වචනයට අනුකූලව ඇදහිල්ලෙන් සිට ගන්න අවශ්‍යයි කියලා ඉගෙන ගත්තා. නමුත් මෙතන යාකොබ් කියනවා ඔවුන් ඇදහිල්ලෙහි සිටියේ නැහැ කියලා. Right, we'll read verse 3. It says you do not, or it says some people don't ask, other people ask, but when they ask, it says they ask God for them and yet fail to receive because you ask with the wrong purpose and evil and selfish motives. තුන්වෙනි පදේ කියනවා නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. Your intention is when you get what you desire to spend it in sensual places just for you to have pleasure, for you to enjoy it in your body. ඔබ ඉල්ලනව දෙවියන් වහන්සේගෙන් නමුත් ඒ ඉල්ලන්නේ තමන්ගේ තෘෂ්ණාවන් මානසික තෘෂ්ණාවන් ආශාවන් තෘප්තියට ගෙනෙන පිණිසයි. Now verse 4 gives us the real answer. Why is he telling us to submit? To whom is he telling this? He's telling in verse 4. You are මේ කියන්නේ කාටද කියලා අපි බලනවා දෙවියන් වහන්සේට යටත් වෙන්න කියලා යාකොබ් කියන්නේ කාටද? He says you are like unfaithful wives having illicit love affairs with the world and breaking your marriage vow to God. හතරවෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා කාම මිත්‍යාචාරික තැනැත්තියනි ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? So to whom is Pastor James writing this letter? Pastor Jacob කාටද මේ ලියුම ලියන්නේ? He's writing it to Christians. කිතුනුවන්ට who are now having friendship with the world. Laukika sambandhathawala yedila athi ayata. In God's eyes, deviyan wahansege asi dripita. We are like his wife. Ape unwahansege baaryaman wage. And he's like our husband. Unwahanse apage swami purusha wage. When we go chasing after things in the world, laukika dewal pitupasa api luhubandina vita, it is like committing adultery. Eka hariyata kama mithyaacharaye hasirena wage. That's right. Yeah, so this is whom he's writing. He's writing it to worldly Christians. Laukika kithunuwanta thamai Jacob me sthane me liyanne. Now I need to explain. So when he says submit yourself therefore to God, deviyan wahanseta ebevin yatat wenna kiyala kiyanne. When did you submit to God? ඔබ කවදද දෙවියන් වහන්සේට යටත් උනේ? I told you I like you to interact with me when I preach. මම කැමති ඔබ ප්‍රතිචාර දක්වන්න. When did you submit? ඔබ කවදද දෙවියන් වහන්සේට යටත් කරේ ඔබගේ ජීවිතය? When? That's right. Jesus වහන්සේව පිළිගත්ත දවස. The day you received Jesus. The day you were born again. You said, Jesus, I say that you are the Lord of my life. ඔබ යේසුස් වහන්සේව පිළිගත්තේ දවසේ ඔබ කිව්වා යේසුනි ඔබ වහන්සේ මාගේ ජීවිතයේ ස්වාමියා. When you said Jesus you're the Lord of my life, you mean you're the Lord of my marriage? ඒ කියන්නේ ඔබ වහන්සේ මාගේ විවාහයේ ස්වාමියා. You're the Lord of my finances? මාගේ ආර්ථිකයේ ස්වාමියා ඔබ වහන්සේ. You're the Lord of my family? මාගේ පවුල තුල ස්වාමියා ඔබ වහන්සේ. මාගේ රැකියා ස්ථානයේ. My children? මාගේ ළමයින් තුල. My entire life? මාගේ මුළු ජීවිතේම. When you say Jesus you're the Lord, you're saying he's my master and I follow him. ඔබ කිව්වහම යේසුනි ඔබ වහන්සේ මාගේ ස්වාමියා කියලා ඔබ මුළු ජීවිතේම යටත් කරනවා උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේව සියලු දේ තුල අනුගමනය කරන පිණිස. Now if you have done that, you don't have to do this every day. Every Sunday you don't have to say I submit to you, O God. You don't have to do that. ඔබ මේ දේ එකපාරක් කරා නම් හැම ඉරිදාකම ඇවිල්ලා මේ දේ කරන්න අවශ්‍ය නැහැ. But නමුත් if you have been like a worldly Christian, ඔබ ලෞකික කිතුනුවෙක් හැටියට ක්‍රියා කළා නම්, if you have been unfaithful to God, දෙවියන් වහන්සේට අවිශ්වාසව ක්‍රියා කළා නම්, then you need to come back and say I submit Lord. එසේ නම් ඔබ කියන්න අවශ්‍යයි දෙවියන් වහන්සේට ස්වාමිනී මම ඔබ වහන්සේට යටත් වෙනවා කියලා. Do you understand that? ඔබට තේරෙනවද ඒක? So James is writing to these worldly people and saying, "Hey buddy, it's time to submit. It's time to come back." ලෞකික කිතුනුවන්ට කියනවා ඔබට දැන් කාලේ පැමිණලා තිබෙන්නේ ඔබ නැවත වතාවක් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්න කියලා. Yeah, if you read the verses before and after, you read the verse after, it says, "Draw near to God and I will draw near to you." ඊට කලින් සහ පසු බයිබල් පද ඔබ කියවනම් පසුව වෙන පදේ කියනවා දෙවියන් වහන්සේට ඔබ ලං වෙන්න එවිට උන් වහන්සේ නුඹටට ලං වෙනසේක. Yeah? So God will do all that if you have been worldly and you turn back to him. ඔබ ලෞකික කිතුනුවෙක් හැටියට ක්‍රියා කළා උන් වහන්සේට ඔබ යටත් වුණා නම් උන් වහන්සේ වෙතට හැරුණා නම් දෙවියන් වහන්සේ මේ දේ කරා. Now I have another question for you. ඔබට තවත් ප්‍රශ්නයක් තිබෙනවා. How do we continue being submitted to him? කොහොමද අපි දිගින් දිගටම උන්වහන්සේ ඉදිරියේහි යටහත්ව සිටින්නේ? How are you going to I said you don't have to say I submit. So how do we submit today? How do we submit tomorrow? How do we live a life that's submissive? ඔබ අද දවසේ හෙට දවසේ දිගින් දිගටම කෙසේද දෙවියන් වහන්සේට යටත් වූ ජීවිතයක් ඔබ ගත කරන්නේ? How? The word. When you submit to the word, yeah, James chapter 1, I think it's verse 19 or 20, it says the word of God is in your heart, now submit to it. It says humbly submit to the word of God. How many of you know what a submarine is? A submarine is something that goes under the water. In English, whenever you hear the word sub, it means under. ඉංග්‍රීසියෙන් sub කියන වචනේ ඇහුණා නම් ඒ කියන්නේ යටත් වෙන්න. To submit to the word is to go under the word and say, word of God, you are the boss of my life. I will do what you say. දෙවියන් වහන්සේගේ වචනයට යටත් වෙනවා කියන්නේ ඔබ කියනවා දෙවියන් වහන්සේට වචනයට ස්වාමිනී මම ඔබ වහන්සේ කියන දේ ආකාරයෙන් ඉෂ්ට කරනවා කියන. Right, let's continue to read to discover more about this. අපි දිගින් දිගටම කියවමු මේ දේ ගවේෂණය කිරීම උදෙසා. Right, it says, do you know that being the world's friend, I'm still reading verse 4, the second part of it in the Amplified Bible. Do you know that being the world's friend is being God's enemy? So whoever chooses to be a friend of the world takes his stand as an enemy of God. එබැවින් හතරවෙනි පදේ හතරවෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදේ B කොටස එබැවින් කවරෙක් නමුත් ලෝකයාට මිත්‍ර වෙන්නට කැමැත්තේ නම් ඔහු දෙවියන් වහන්සේට සතුරෙක් වන්නේය. Right? It doesn't say God is going to be your enemy. දෙවියන් වහන්සේ ඔබගේ සතුරා වෙන්න යන්නේ නැහැ. වෙනවා කියලා නැහැ. It says that you have taken a stand. When you say I want to be the world's friend, ඔබ කිව්වහම මම ලෝකේ මිතුරා වෙනවා කියලා. You can't be the friend of God at the same time. ඒ මොහොතේ ඔබට දෙවියන් වහන්සේගේ යාළුවත් වෙන්න බෑ. You take a stand saying I'm going against God. ඔබ එතන තීරණයක් ගන්නවා මම දෙවියන් වහන්සේට එරෙහිව ක්‍රියා කරනවා කියලා. It's a rebellion in your heart. ඔබගේ ඒ හදවතේ දෙවියන් වහන්සේට එරෙහිව ක්‍රියා කිරීම. Right? So we are called to live in the world. අපි කඳවල තිබෙනවා ලෝකයේ ජීවත් වීම උදෙසා. But we are not called to be like the world. නමුත් අපි ලෝකයේ ආකාරයට හැසිරෙන්න අපිව කැඳවල නැහැ. A simple illustration my pastor in Kandy used to say. He said fish live in the sea. මගේ නුවර සභාපාලකවරයා ඒ කාලේ සභාවේ කිව්වා මාළු මත්ස්‍යයන් සිටින්නේ මුහුදේ. But if you catch that fish, නමුත් ඒ මත්ස්‍යය ඔබ අල්ලගත්තොත් and cook the fish, you what? Don't you have to add salt to it? ලුණු දමන්න අවශ්‍ය නැද්ද ඒක? That fish is living all the time in the salt. ඔය ඒ මත්ස්‍යයන් දිගටම ජීවත් උනේ ලුණු වතුරේ. Right? But when you cut open the fish, you don't have salt in it. ඒ මාළුවව සුද්ධ කළා කපලා දැම්මහම ඒකේ ලුණු නැහැ. මාළුව ඇතුලේ ලුණු නැහැ. Right? So as Christians, God wants us to be in the world, but the world shouldn't come into us. Amen. We impact our world. We change our world. As the seed of Abraham, wherever we go, we are a blessing. We cause changes. We Hallelujah. Make the place to improve and get better. Hallelujah. We bring excellence to that place. Hallelujah. අපි මේ ලෝකයේ සිටියත් අපිට ඉඩ දෙන්න බෑ ලෝකයට අපිට බලපෑමක් ඇති කරන්න. නමුත් අපි ලෝකයට බලපෑමක් ඇති කරන කිතුණුවන් වෙන්න අවශ්‍යයි. අපි මන්ද අපි ආබ්‍රහම්ගේ බීජය නිසා. ආමෙන්. Let's read verse 5. Okay, it says, or do you suppose that the scripture is speaking to no purpose that says that the spirit whom he has caused to dwell in us yearns over us and he yearns for the spirit to be welcomed with a jealous love. I will explain that and then you can interpret that. What this means is that the Holy Spirit who is living in us, when we start having friendship with the world, He longs for us to come back with a jealous love. Kind of like a husband waiting for a wife who is unfaithful to come back. Say it again. Yes. So it's like the Holy Spirit is waiting for us to come back from being friendly with the world. වහන්සේ බලාගෙන සිටිනවා අපේ ලෞකිකව සිටින නැත්නම් ලෝකයේ අයත් එක්ක මිතුරුව ඉඳලා අපි උන්වහන්සේ වෙතට පැමිණෙනකන් සුදාත්මයන්න් වහන්සේ බලාගෙන සිටිනවා. උන්වහන්සේගේ ප්‍රේමයෙන් සුදාත්මයන්න් වහන්සේ බලාගෙන සිටිනවා. Now this verse is connected. මේ පදය සම්බන්ධයි to another verse. තවත් බයිබල් පදයකට. Verse 6. It says, but He gives us more and more grace, power of the Holy Spirit, to meet this evil tendency and all other feelings. Hallelujah. Namut unvahanse vada karunava dena seka. This is why it says, God Himself has set Himself against the proud and haughty, but gives grace continually to the lowly and those who are humble enough to receive. In nisa deviyan wahanse udaku uwanta viruddhawa sita yatahatunta karunawa dena sekai liya kiyana seka. Right? So it says when you are humble, oba yatahatwa sitina vita, God gives you grace. Deviyan wahanse anugrahaya denawa. But when you are proud, oba ආඩම්බරව සිටිනවා නම් උඩගුව සිටිනවා නම් God starts resisting you. He pushes you. He won't let you to rise up. I'll explain this. දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ අපිට නැගී සිටින්න. Right? So I want to ask you, how do you know that you are worldly? ඔබ කොහොමද දැනගන්නේ ඔබ ලෞකිකයි කියලා? Yeah? How do you know? කොහොමද අපි දැනගන්නේ? Yes, I'm going to tell you how you can know. You need to ask yourself some questions. You need to ask, am I feeling jealous? ඔබ ප්‍රශ්න අහන්න අවශ්‍යයි තමන්ගෙම මට ඉරිෂ්‍යා හිතෙනවද? Am I feeling proud? මට උඩගුකම දැනෙනවද? Do I get upset when other people are being praised? අනිත් අය ප්‍රශංසාව ලැබෙනකොට මට ඒක අමාරුවක්ද? Do I get upset when other people are promoted? අනිත් අය උසස් වීම ලැබෙනකොට මට ඒක අමාරුද? When somebody is praised or promoted, do I start looking and saying, ah, but I don't agree. That person, ayyo, he's a horrible person. Yam kenekt prashansa karanakota oba hitenawada? Na na, ek pudgalaya nan eka labanna sudusu kenek nevey kiyala. Yeah, you think you are the person. I am the man. Oba hitenawa oba thamai pudgalaya kiyala. And you start looking down on others. Annaya kerehi pahat lesa balanawa. I don't think that person is fit. That person can't get that promotion. You know, there's, you see all the weaknesses. You know, like Pastor Niranjali was telling about that tax collector and the Pharisee. ඔබ අනිත් අයගේ සියලුම දුර්වලතා දකිනවා. ඔබ හිතනවා ඔබ තමයි ඒ උසස් පුද්ගලයා කියලා. ඒ වගේම අපි කතා කරා සුංගම් අය කරන්න සහ පරිසිවරයා ගැන. Yeah, if you're looking down on others, And you're feeling proud and jealous and wanting to compete with others, wanting to do better than other people. ඒ වගේම අනිත් අයට වඩා හොඳින් කරන්න ඔබ උත්සාහ කරනවා අනිත් අයත් එක්ක තරඟකාරීත්වයකට යන්න හදනවනම්. These are all signs that you have become worldly. ඔබ ලෞකික බව. Yeah. So today is a good day to ask yourself, is it not just the church of James, but do we also, are we worldly today? Ask ourselves that question. Where are we standing? ඒ යාකොබ්ගේ සභාවේ පමණයි දැසේ උනේ නැත්නම් අපි කොහොමද අපි කොතනද සිටින්නේ කියලා අපි අපගෙන් මහන්න අවශ්‍යයි. Now what happens when we start feeling jealous and proud and compete with one another and look down on one another? අපි එහෙම උඩගුව ඉරිෂ්‍යාව තරඟකාරීත්වයේ යෙදුනහම කුමක්ද සිදුවෙන්නේ? The book of 1 Corinthians chapter 13 says love is not proud. එක කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ කියනවා ප්‍රේමය උඩගු නැහැ. It says love is not jealous. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ. And Galatians 5:6 ගැලාති 5:6 කියනවා says that faith cannot work without love. ඇදහිල්ල ක්‍රියා කරන්නේ නැහැ ප්‍රේමය නැතිව. Right? If there is no love, your faith has gone down to zero. It has got canceled. So you're going to, if you are judging each other, are you walking in love? That means, not only are you not walking in love, you're also not walking in faith. ඒ කියන්නේ ඔබ ප්‍රේමයේ හැසිරෙනවා පමණක් නොවේ ඔබ ඇදහිල්ලෙනුත් හැසිරෙනවා. If you want to have a victorious life, you need to walk in faith, right? ඔබ ජයග්‍රාහක ජීවිතයක් ගත කරන්න නම් අපි සියලු දෙනා ඇදහිල්ලෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. Now, when you are proud, I was telling you how God starts nudging you. මම කිව්වා ඔබ උඩගුණම් කොහොමද දෙවියන් වහන්සේ ඔබට පොඩි තට්ටුවක් දෙන්නේ කියලා. You know, God is amazing. දෙවියන් වහන්සේ පුදුමයි. God loves us. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරනවා. Even when we are like this. මේ ආකාරයෙන් අපි සිටියත් උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. Because we are his children. අපි උන්වහන්සේගේ දරුවන් නිසා. He will still bless us. උන්වහන්සේ දිගින් දිගටම අපට ආශිර්වාද කරනවා. But නමුත් you will see other people getting more blessed. They will be getting promoted. Annaya usaswima labanawa obata wada aashirwada labanawa. Why is that? Oba hita yai ese siduune kiyala. The reason is you have got proud. Oba udaguwa sitiya nisa. And the Bible tells us a lovely story. I'm going to talk about David from the book of 1 Samuel chapter 16 and chapter 17. එක සාමුවෙල් පොත දෙස බලන්න යනවා දාවිත් ගැන අපි බලන්න යනවා 16 සහ 17 වන පරිච්ඡේද වලින්. Yeah, now David was a little boy. දාවිත් කුඩා කොල්ලෙක්ව සිටියා. How many brothers did David have? කී දෙනෙක් හිටියද සහෝදරයන් දාවිත්ට? Yeah, 8 brothers. You're very close, auntie. What you mean is with David he had 8, right? There were 8 brothers. David was the 8th, number 8. So he had 7 other brothers. Well done. Shall we give Auntie Amadoru a big clap? Yeah? Well done, right? David samaga atadenek hitiya. Right. Now the first 3 brothers were really, really big and tall, full of muscles. You looked at them, they looked like a king. ඒ දාවිද්ගේ වැඩමහල් සහෝදරයන් 3 දෙනා ඉතාමත් උස මහතයි. Right. Daddy minissu. Right. And you know they had everything. When you looked at them from the outside, you go, wow. Pitasaren baluhama unta sielu deema tibuna wage. Now, you know, when I was reading the Bible, I realized that the story of David is a bit like the story of Cinderella. Now that's for English speaking people. Right? There are so many things about this story that we have not really seen when we normally read it. අපි සාමාන්‍යයෙන් කියන විට දකින්න නැති දේවල් බොහෝමයක් ඒකේ අන්තර්ගතයි. Right? Now there was a king called Saul, the first king in Israel, but he was a failure. Right? Saul kela raja kenek hitiya e Israele prathama rajyuruwan namuth ohu parajitayak una. He actually became very worldly. Ohu laukika una. He became very jealous and fearful and God had to let go of him. Ohu udagu kenek ohu biyata patthuna kenek deviyan wahanseta ohu atharinna siddha una. So he called the prophet Samuel and said, Samuel, stop crying about King Saul. ප්‍රොපේතවරයෙකුට අඳගහලා කිව්වා ඒ සාමුවෙල් ප්‍රොපේතවරයාට ඒ සෞල් ගැන හිතන එක නවත්තන්න. And he said, I want you to go to Bethlehem. ඔබ බෙත්ලෙහෙමට යන්න. And there is a man called Jesse. යෙසි කියලා මිනිහෙක් සිටිනවා. Jesse is David's father, okay? ඒ දාවිද්ගේ තාත්තා. Right? I want you to go there and I want you to anoint one of Jesse's sons as the next king. ඒ යෙසිගේ එක පුත්‍රයෙක් ඊළඟ රජුරුව හැටියට ඔබ ආලේප කරන්න කියලා කිව්වා. Samuel said, "Oh my, if Saul gets to know, that might be trouble." Samuel හිතුවා මේක සෞල්ට ආරංචි වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. God said, "No, just take a cow with you, an ox, and go and have a sacrifice." ඔබ හරකෙක් අරගෙන යන්න ඔබ පූජාවක් කරන්න කියලා කිව්වා. So Samuel was going to Bethlehem with a cow. Samuel ගියා බෙත්ලෙහෙමට ඒ හරකෙක් එක්ක. When the people saw Samuel, normally when the prophet comes, it means trouble. They have done something wrong and he's going to come and tell, why have you done this? ප්‍රොපේතවරයෙක් එනකොට මිනිස්සු බය වෙනවා. උන් හිතනවා කරදරයකට තමයි පැමිණෙන්නේ කියලා. In the Old Testament. ඒ පරණ ගිවිසුමේ. Right? So when they saw him, they said, why have you come here? ඇයි පැමිණලා තියන්නේ කියලා උන් බැලුවා. And he said, I have come for a sacrifice. Gather the elders. Tell them all to come. සියලු දෙනාම කැඳෙව්වා. And I think he told, tell Jesse to come. And maybe he sent a special message. Maybe, the Bible doesn't tell this, one of Jesse's sons is going to be chosen as the king. ඒ යෙසීට කැඳෙව්වා යෙසීව මන්ද ඔහුගේ එක පුත්‍රයෙක් රජුරුවන් හැටියට පත් කරන්න යන නිසා. Right? So Jesse said, okay, 1, 2, 3, 4, 5, 6, 7. Okay, the seven children come with me. And he took the seven children to the sacrifice. ඒ යෙසීගේ පුත්‍රයන් හත් දෙනාව රැගෙන පූජාවට ගියා. And when Samuel was beginning to sacrifice and he saw the first eldest son, he said, oh, this is the king. And he went to anoint him. ඒ පළවෙනි පුත්‍රයාව ආලේප කරන්න ගියා සාමුවෙල්. But the Holy Spirit said, God said, ah, people, man looks at the outside. But God looks at the inside. දෙවියන් වහන්සේ කිව්වා මිනිස්සයා බලන්නේ පිටස්තරය දෙසටයි. නමුත් දෙවියන් වහන්සේ දකින්නේ ඒ මිනිස්යාගේ ඇතුළාන්තයයි කියලා දෙවියන් වහන්සේ කිව්වා. I have rejected him. මම ඔහුව ප්‍රතික්ෂේප කළා තිබෙන්නේ කියලා දෙවියන් වහන්සේ කිව්වා. Samuel sat down. The second son came. He was also great. God said no. දෙවනි පුත්‍රයා ආවා. ඒසේම වුණා තුන්වෙනි පුත්‍රයා. Fourth, fifth, sixth, seventh. Samuel was wondering, did I hear God right? You know, where are these? Where is the king? කොහෙද රජුරෝ දෙවියන් වහන්සේ මට හරියට ඇහුණද කියලා සාමුවෙල් හිතන්නේ නැති. And then he said, don't you have any other sons? වෙන පුත්‍රයන් නැද්ද කියලා සාමුවෙල් ඇහුවා. And Jesse said, yes, there is the little fellow. He's with the sheep. පොඩි පුතා ඉන්නවා. ඔහු ඉන්නේ බැටළුවන් සමග කියලා කිව්වා. Now, lots of us, I thought all this while that this happened in Jesse's house. මම හිතුවේ මේක උනේ යෙසීගේ නිවසේ කියලා. But it happened in the town. මේක සිදු වුණේ නගරේ. Jesse had a choice. යෙසීට තෝරා ගැනීමක් තිබුණා. Why did he take only seven children? ඇයි හත් දෙනෙක් අරගෙන ගියේ යෙසී? Why couldn't he find somebody to leave with the sheep? ඇයි වෙන කෙනෙක්ව ඒ බැටළුවන් තමග තබල අනිත් පුත්‍රයව ගෙනාවේ නැත්තේ? Jesse thought David is not needed. He is not like a king. He is not qualified to be like a king. He only knows about sheep and goats and those things. Jesse හිතන්නේ නැති ඒ දාවිඩ් පුත්‍රයා බැටළුවන් බලා ගන්න විතරයි ඔහුට බෑ ඒ හැකියාව නැහැ රජුරෙක් වෙන්න කියලා. But the moment David walked in. දාවිඩ් ආපුවේ මොහොතේ God said, he's the man. දෙවියන් වහන්සේ කිව්වා මොහු තමයි පුත්‍රයා. Hallelujah. ඔහු ආලේප කරන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. You might have the right qualification. ඔබට තිබෙන්න පුළුවන් හැම සුදුසුකමක්ම. But if you have the wrong heart. ඔබගේ හදවත නිවැරදි ස්ථානයේ නැතිනම්. You'll be rejected. දෙවියන් වහන්සේ ඒ පුද්ගලයා ප්‍රතික්ෂේප. You might have the wrong qualifications. ඔබට වැරදි සුදුසුකම් තිබෙන්න පුළුවන්. But if you have the right heart. නිවැරදි හදවත තිබෙනවා නම්. Aha. Everyone say aha. Aha. That's what God is looking for. උන්වහන්සේ හොයන්නේ ඒ දෙයයි. He's looking at the heart. උන්වහන්සේ හොයන්නේ අපගේ හදවතයි. David knew to look after sheep. දාවිඩ් දැනගෙන හිටියා ඒ බැටළුවන් බලා ගන්න. He knew to look after goats. ඒ එළුවෝ බලා ගන්න සුදුසුකම තිබුණා. And he also knew to read the word of God. ඔහු තවත් දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ වචනය කියව කියව ගීතිකා ගායනා කරන්න. If you meditate on the word of God, ඔබ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරනවා නම්, you will never go wrong. ඔබට කවදාවත් පරාජය ආйти නැහැ. Pastor Tilak was saying, you will always prosper and have good success. Pastor Tilak සිකුරාද කිව්වා නිරන්තරයෙන්ම ඔබ සඵලවත් වෙනවා, ඔබ නිරන්තරයෙන්ම ජයග්‍රාහකයි. There is only one way you can go and that's upwards. එක මාර්ගයයි තිබෙන්නේ ඒ ඉදිරියටත් ඉහළටත් යන මාර්ගය පමණයි. And that's what happened. This little shepherd boy, God saw him as a king, said, come. රජුරු කෙනෙක් හැටියට දැකලා එන්න කියලා කිව්වා. He was anointed. ඔහු ආලේප කළා. Now see how the story goes. Soon after that, King Saul gets a problem. He's getting all these headaches and spirits bothering him, and they need somebody who can play the harp. ඔහුට සාවුල්ට ඒ කාලෙම ප්‍රශ්නේ ආව ඔළුවේ කැක්කුමයි එක එක අමාරුකම් ඔහුට ශරීරයේ තිබුණා. Everybody says, there is a boy called David. He has the spirit of God in him. He is amazing. Take him. ඒ කාලෙම ඉතින් මේ මිනිස්සයා කිව්වා මෙහෙම කොළුවෙක් ඉන්නවා එඬේර කොළුවෙක් දාවිඩ් කියලා දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුලයි අපි ඔහුට කතා කරමු කියලා. So David got a part-time job. He could go to the palace for certain days. Certain days he's with the sheep. ඔහුට part-time job එකක් ලැබුණා දාවිඩ්ට. ඔහු සමහර දවස්වලට බැටළුවන් බලාගත්තා. සමහර අවස්ථාවල ඔහුට රජමාලිකාවට ගිහිල්ලා සාවුල්ට සේවය කරන්න අවස්ථාව ලැබුණා. Now, there's something I missed. I should have told you. In 1 Samuel 16, verse 7, I believe. 1 Samuel 17 parichede 7 vena pade. When Samuel anointed David, Samuel Davidwa aalepa kala vita, you can read that scripture, it says that he anointed him in the presence of his brothers. ඔහුගේ ඒ සහෝදරයන් ඉදිරියේ තමයි ඔහුව ආලේප කළේ. But they don't mention that all the other elders and village people, towns people, so many others were there. But it's only talking about the brothers. එතන කතා කරන්නේ ඔහුගේ සහෝදරයන් ගැන විතරයි වෙනසෙනග එතන හිටියක්. It's very interesting. ඒ හරිම රසවත් දෙයක්. We will see as the story goes why that's interesting. I think the Holy Spirit has written that for a particular reason. සුදාත්මයන් වහන්සේ මේ ආකාරයෙන් මේ පදය ලියලා තියෙන්නේ යම් හේතුවක් උදෙසායි. Right? Though the father wanted David to be left behind, God chose him and now he's in the palace part time, and then the second opportunity comes when he goes on one of the days, so he's at home. The father says, take these things and go. The Philistines are battling with the Israelites. තවත් අවස්ථාවක් දාවිත් ආවා. ඒ පිලිසිවරුන් ඊශ්‍රායෙල් ජාතිකයන්ට එරෙහිව යුද්ධය සිදුවෙච්ච අවස්ථාව. For 40 days a giant has been coming. We know the story, right? Goliath has been saying, දවස් 40ක් තිස්සේ මේ යෝධයා ඇවිල්ලා ඔහුට තරවටු කරා. Who can fight with me? කාටද මාට එරෙහිව සටන් කරන්න පුළුවන්? Right? If you fight me and I lose, you win. If I win, then we will win. යුද්ධ කළා මම දිනුවොත් අපි පිලිස්තවරු තමයි දිනන්නේ නැත්නම් ඊශ්‍රායෙල් ජාතිකයන් තමයි දිනන්නේ කියලා ඔහු කිව්වා. Now when this was happening, one day David goes there with these things that the father wanted him to carry. දාවිත් ඔහුගේ පියාගේ උපදේශ අනුව සියලු දේ අරගෙන ගියා. And when he goes there he sees Goliath. ඔහු දැක්කා ගොලියාත්ව. So he runs. And he asked the people, what's going on here? ඔහු ඇහුවා මිනිස්යන්ගෙන් කුමක්ද සිදු වෙන්නේ කියලා. And they explained and told, you know, if you fight this Goliath and win, the king says he will give his daughter and so many other, you know, special rewards. මේ යෝධයව සටන් කළා දිනුවොත් ඒ රජුරුවන්ගේ දියණිය සහ බොහෝ අනිත් වරප්‍රසාද ලැබෙනවා කියලා කිව්වා. So David started saying, yeah, I will fight him. David ko mama satan karannam. You know who is this uncircumcised man to challenge God's people? Kawuda me manushya deviyan wahansege senegata abiyoga karana? And the people started hearing this. Manushyata me de asenna gatta. But there was one person in that crowd who was very angry. එක පුද්ගලයෙක් ඉතා තරහෙන් හිටියා මේ මිනිස්යන් අතර. Who was angry with David? Kawuda David ekka koopa vela hitiye? At that moment who got very angry that David is talking like this? The brother, ඔහුගේ සහෝදරයා, the eldest brother. It said you must read that verse. I'm not going to read it right now, but I'll tell you the verse. Yeah, it says verse 28, 1 Samuel 17 verse 28. It says එක සාමුවෙල් 17 28 වන පදය. Eliab, the eldest brother, burned with anger and he said, where did you leave those little sheep in the desert? With whom did you leave it? And then he says something. He says, I know how conceited, how proud you are, how wicked your heart is. He's telling David, and David says, well, what have I done? He's saying you're proud and wicked. වැඩිමහල් සහෝදරයා චෝදනා කරනවා දාවිත්ට, ඔබ නපුරුයි, ඔබ උඩගොයි, ඔබ බැටළුවන් දාලා ආව නේද තනියම කියලා. Now are you seeing the picture? ඔබ දකින්නවද දැන් කතන්දරේ පින්තූරේ? Eliab is that handsome man who looks like a king, who had all the right qualifications. ඔහුට සියලුම සුදුසුකම් තිබුණා ඒ දාවිඩ්ගේ ප්‍රථම වැඩිමහල් සහෝදරයාට හොඳ දැඩි විශාල මිනිස්සේ. But his heart was filled with pride. ඔහුගේ හදවත පිරලා තිබුණේ උඩගුකමින්. And God didn't promote him. දෙවියන් වහන්සේ ඔහුට උසස්කම දුන්නේ නැහැ. Now you see, besides pride there is jealousy, there is anger, all that coming out of him. ඔහුගෙන් එනවා ඒ ආඩම්බරකම, උඩගුකම, ඉරිෂ්‍යාව, වෛරය සියල්ල ඔහු තුලින් එළියට එනවා. He's hating his little brother. ඒ පුංචි දාවිත් ඔහු එපා කරනවා. But David is on his way up. නමුත් දාවිඩ් ඉන්නේ ඉහළට යන මාර්ගයේ. The next minute the news goes to the king, there is this boy who is willing to fight the giant. ඊළඟ විනාඩියේ රජුරුවන්ට ආරංචි වෙනවා මේ යෝධයාට සටන් කරන්න කෙනෙක් සිටිනවා කියලා. And you know the story, he goes, he picks 5 stones and he tells the king, I have killed lions, I have killed bears. You know, he didn't have any military experience. ඔහුට යුද්ධ කළා කිසිම අත්දැකීමක් නොතිබුණත් ඔහු කියනවා මම සිංහයෝ වලස්සු මරලා අත්දැකීම් තියෙනවා. You know, there is something important in that. In David's private life, Davidge paudgalika jeevithe he killed the lion and the bear. Oho e singheyai valahai meruwa. And now he's getting an opportunity in public. Amen. He's going to kill Goliath the giant. Hallelujah. Dan sielu dena idiriye prasiddiye ohuta avasthawak labenawa me yodaya Goliathwa maranna. It's very important what goes on in our private life. Apage paudgalika jeevithe hadawata tula siduwena dewal itha wedagath. God is looking for that. Deviyan wahanse balanne ape hadawatai. Your promotion starts in your private life. Amen. Obage usaswima patan ganne obage nobody's looking at you. Paudgalika jeevithe kauruwat obadesa balanne nathi kotai. Yeah, we read today that we've been made, God has made peace with us so that we can fellowship with God. අද දවසේ අපි කියෙව්වා දෙවියන් වහන්සේ අපිට සමාදානය ගෙනල්ලා තිබෙනවා උන්වහන්සේ සමග සහභාගීත්වයේ දරන්න. This is what David did. He used to worship. දාවිඩ් කලේ මේ දේවහු නමස්කාර කළා. He sang to God. දෙවියන් වහන්සේට ගීතිකා ගායනා කළා. And after he was anointed to be the king, now he not only had the word of God, he had the Holy Spirit upon him. ඔහු ආලේප කළාට පස්සේ රජුරුවන් හැටියට දෙවියන් වහන්සේගේ වචනය පමණක් නෙවෙයි සුදාත්මයන්න් වහන්සේත් ඔහු මත පැමිණියා. So when the lion and the bear came, it says he ran behind with a stick, and when the lion turned to jump on him, he killed it. ඒ සිංහයා වළහා ආවහම ඔහු ඔවුන් පිටුපස ලුහු බඳලා ඔවුන්ව මැරුවා කියලා තියෙනවා. Today we have the same Holy Spirit. ඒ සුදාත්මයන්න් වහන්සේම අද දවසේ අපිට We have the same word of God. ඒම දේව වචනයම අපට තිබෙනවා අද දවසේ. And we each one of us has a private personal life. ඒ වගේම අපි මෙතන ඉන්න සියල්ලටම තිබෙනවා පෞද්ගලික ජීවිතයක්. There is a fight of faith for each one of us. සියලු දෙනාටම තියෙනවා ඇදහිල්ලේ යහපත්. There are lions and bears to be pulled down. අපේ ජීවිතේ තියෙන සිංහයන් වළහන් පල්ලෙහාට ඇදලා දමන්න. And as you keep walking in victory, වහන්සේ තුල අපි ජයග්‍රහණයව ඇවිදින්න. Like David, you will only go higher and higher. අපි ඉදිරියටත් ඉහළටත් ඉහළටත් පමනයි. Everybody saw it. හැම දෙනාම ප්‍රසිද්ධයේ ඒ දේ දැක්කා. Everybody sang about David. හැමෝම ගීතිකා ගායනා කළා David ගැන. Right soon he was made a captain of 1000 people. දහස්කක් සෙනග අතරේ ඔහුව මූලිකයා කරා. And then he became the king. ඔහු රජුරුව බවට පත් වුණා. And then he won every single battle. හැම සටනක්ම ඔහු දිනුවා. There was one that he lost for a little while and then even that one he won. එක පැරදුනා කුඩා වෙලාවකට නමුත් ඒකත් පස්සේ ජයගත්තා. Total victory. සියම් සම්පූර්ණයෙන්ම ඔහු ජයග්‍රහණය කළා. That's what God has for us. දෙවියන් වහන්සේ තුල අපට දෙන්නේ. This is God's perfect plan for your life. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම ඔබගේ ජීවිතයට නියයි. He doesn't want us to be defeated in any area of our life. වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපගේ ජීවිතේ. God has a victorious life for you and I. දෙවියන් වහන්සේ තුල අපට තිබෙනවා ජයග්‍රාහක ජීවිතයක්. So what can we learn from the story of David? දාවිඩ්ගේ කතන්දරයෙන් අපට කුමක්ද ඉගෙන ගන්න පුළුවන්? Don't get upset when other people are honored. අනිත් අය ගෞරවයට ලක් වුණාම ඔබ upset වෙන්න එපා. Don't go. Now you if you disagree, let's say your boss promotes somebody in your office. ඔබගේ බොස් ඔබගේ කාර්යාලයේ සිටින වෙන කෙනෙක් උසස් වීමට දෙන්න පුළුවන්. Don't go and talk bad things about the person promoted with the others. ඒ උසස් වීම ලැබුව පුද්ගලයා ගැන වැරදි කතන්දර අන් අයෙක් කතා කරන්න එපා. If you really have genuine reasons why you disagree about that promotion, ඔබේ උසස් වීම ගැන ඇත්ත වශයෙන්ම ඔබ හිතනවා නම් ඔහු සුදුස්සෙක් නෙවෙයි කියලා, there are people you can go and talk to, speak to the right people. ඔබ නිවැරදි පුද්ගලයාට ඒ සම්බන්ධව ගිහිල්ලා කතා කරන්න අවශ්‍යයි. Speak to the authorities. ඒ ඉහළ තලයේ සිටින නිලධාරීන්ට කතා කරන්න. You can say, I see you have appointed this person, you've given this promotion, but I just want you to consider this and this reason. ඔබ මේ පුද්ගලයාට උසස් වීම දීලා තියෙනවා. නමුත් ඔබ මේ කාරණා පොඩ්ඩක් හිතලා බලන්න. And you just keep it between them and that's it. That is an honorable thing to do. ඒක ගෞරවණීය දෙයක් ඔබ කළ යුතු කරන්න පුළුවන්. But if you go around talking badly about that person. නමුත් වැරදි ආකාරයෙන් අන් අය ගැන ඔබ කතා කළොත්. You are being rebellious. ඔබ මුරණ්ඩුව කටයුතු කරනවා. You are being proud. ඒ වගේම උඩගුව කටයුතු කරනවා. And you are being very fleshly, carnal. ඒ වගේම මාංශයෙන් කටයුතු කරනවා. That's not for us. එය අපිට අයිති දෙයක් නෙවෙයි. If you are like that, ඔබ එසේ නම්, it's not a good spirit to have. ඒ හොඳ ආත්මයක් නෙවෙයි. God is not pleased with that. දෙවියන් වහන්සේ ප්‍රසන්න වන්නේ නැහැ. Hallelujah. Hallelujah. You know, why should you go around looking down on somebody else when you are already such a special person? Hallelujah. ඔබ ඊටාම විශේෂ පුද්ගලයෙක්ව සිටියේදී ඇයි අපි අනිත් අය ගැන වැරදි ලෙස දැකිය යුත්තේ කතා කළ යුත්තේ? Do you know that before the foundation of the world God has chosen you? He has called you. මේ ලෝකය මවන්නත් කලින් දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා, ඔබව කැඳවලා තිබෙනවා. You are his vessel to carry his anointing. උන්වහන්සේගේ ආලේපය රැගෙන යන වාජනය ඔබයි. You are the person to carry God's light, his gospel to the world. ආ ලෝකයේ උන්වහන්සේගේ සුභාරංචිය මේ ලෝකයට රැගෙන යන්නේ ඔබයි. And he wants to promote you. උන්වහන්සේගේ කැමැත්ත ඔබව උසස් කිරීමයි. He wants to exalt you. උන්වහන්සේගේ කැමැත්ත ඔබව ඉහළට එසවීමයි. Christ in you. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ. Is the hope of glory. මහිමේ බලාපොරොත්තුව. Who's living in you? කවුද ඔබ තුළ ජීවත් වෙන්නේ? The Holy Spirit. සුදාත්මයන් වහන්සේ. His anointing. උන්වහන්සේගේ ආලේපයයි අප තුළ ක්‍රියා කරන්නේ. You can only go from glory to glory. ඔබට යන්න පුළුවන් මහිමේ. You can only go from victory to victory. පමණයි ජයග්‍රහණය. This is the life God has for you. ජයග්‍රහණයට පමණයි මේක තමයි. It's a special life. ඔබට දීලා තියෙන විශේෂ වූ ජීවිතය. You are highly honored. දෙවියන් වහන්සේ ඔබට ගෞරවය ගෙනෙනවා. Now all this while I looked at one half of James 4:7. මෙච්චර වෙලා මම බැලුවේ යාකොබ් 4 වෙනි පරිච්ඡේදයේ භාගයක් තමයි 4 වෙනි පදයේ. I looked at that first part. Submit yourself therefore to God. දෙවියන් වහන්සේට යටත් වෙන්න කියලා කියනවා. Right, and we realize that that is written to worldly Christians. ලෞකික කිතුණුවන්ට තමයි මේ දේ ලියලා තිබෙන්නේ. But you know what happens? කුමක්ද සිදුවෙන්නේ? When the worldly Christian submits himself to God, ලෞකික කිතුණුවන් දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා යටත් වුනහම, and he realizes that Satan has been causing havoc in his life, සාතන් ඔහුගේ ජීවිතේ පන්දු ගැහුවා කියලා ඔහු දැනගත්තාම, and he says in the name of Jesus, Satan, get out. යේසුස් වහන්සේගේ නාමයෙන් සාතන් පළවා යන්න කියලා කිව්වහම Satan leaves. සාතන් පිටත් වෙනවා. Now if that is the case for a worldly Christian, ලෞකික කිතුණුවෙකුට ඒ ආකාරණම්, how much more is it for a Christian who is not worldly? ලෞකික නොවන කිතුණුවෙකුට It's a powerful truth. When you walk with God, දෙවියන් වහන්සේක අපි ගමන් කරන විට, you need to know who you are. අපි දැනගන්න අවශ්‍යයි අපි කවුද කියලා. You know, in Kandy there are a lot of snakes. නුවර පළාත ගොඩක් නයි සිටිනවා. Right, and to our house snakes used to come. නයි ආව ඉස්සර අපේ ගෙදරට. If it's not a poisonous snake, you can see it quickly runs away. ඒක විෂ නයික් නෙවෙයි නම් ඔවුන් පලා යනවා. But when it has the poison, it goes very slowly. නමුත් විෂ සහිත නපුරු සර්පෙක් නම් හෙමින් තමයි ගමන. So when you know who you are, you're not having poison, you have the life of God in you. But when you know who you are, ඔබතුල විශ්ව නැහැ දෙවියන් වහන්සේගේ ජීවනය පමණයි ඔබතුල තිබෙන්නේ. There is so much of authority that you have. කවුද කියලා පුදුම ආධිපත්‍යයක් ඔබතුල තිබෙනවා. Right, we are building God's perfect life for our plan for our life. අපි ගොඩනගන්නේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තයි අපගේ ජීවිතයට. And we can't watch Satan causing problems in our life. අපිට බලා සිටින්න බෑ බලාගෙන ඉන්න බෑ සාතන් අපගේ ජීවිතය අවුල් කරනවා. One area where Satan tries to do this. එක ශේස්ත්‍රයක් තමයි සාතන් මේ දේ කරන. Is in sickness. ලෙඩ රෝග තුලින්. Now there's one particular kind of sickness I want to talk about right now. එක රෝගියක් ගැන මම රෝගයක් ගැන කතා කරන්න යනවා. They're called spirits of infirmity. ඒ ආත්මික ලෙඩ රෝග. Luke chapter 5, there are a few references to this in the Bible. Spirits of infirmity. What kind of sicknesses are these? මොන වගේ ලෙඩ රෝගද මේ ලෙඩ රෝග? There are two things very clearly about them. Spirits of infirmity cause sicknesses that are there for a long time. බොහෝ කාලයක් තිබෙන ලෙඩ රෝග. They don't easily go. ලේසියෙන් යන්නේ නැහැ. And when you give medicine, when you try to treat it with medicine, ඔබ ඒකට බෙහෙත් ගත්තහම the medicine doesn't respond. බෙහෙතුත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. Now I call them spirits of infirmity. ඇයි මේ ආත්මික ලෙඩ කියලා කියන්නේ? I think they call ආත්මික දුර්වලතාවය. දුර්වලතාවය. Right? Okay, Matthew 8:16, Jesus talks about infirmities. ආත්මික දුර්වලතාවයන්. So these spirits have intelligence. මේ ආත්මයන්ට තිබෙනවා බුද්ධිය. And they want to bring destruction in your life. විනාශය ගෙනෙන්න සූදානම් මේ. Pastor Roshani was talking about us being havers, being people who save our finances. පාස් රොෂානි අපට කිව්වා අපි තිබෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕන කියලා අපේ ආර්ථිකය තුල. That's God's plan for your life. දෙවියන් වහන්සේගේ සැලැස්මයි අපගේ ජීවිතයට. Do you know what these spirits do? මේ ආත්මයන් කුමක්ද කරන්නේ කියලා දන්නවද? They cause some pain in your body. They cause a discomfort. වේදනාවන් ගෙනෙනවා. Something swelling somewhere. අපහසුතාවයන් ගෙනෙනවා. එකපාරට ඇඟ ඉදිමෙනවා. And what happens the first thing that comes to you? That doctor, this doctor, you remember all the doctors. ඉස්සල්ලාම මනසට එනවා අර දොස්තර මේ දොස්තර කියලා. And so you start going and getting that medicine, getting this. What are you doing? Giving 1,000 rupees there, 2,000 rupees here. The spirit of infirmity, he has intelligence, is making you spend your money, finish your money. Yeah, do you see what's happening? අපිට සල්ලි දෙනවා 1000 2000 3000 ඒ වගේ දෙනවා ඒ ඒ ඒ ආත්මයන් කරන කොටගෙන අපගේ ආර්ථිකය කෙමෙන් කෙමෙන් විනාශයටපත් වෙනවා. Yeah, so what he's doing, and then you feel better for a while, and then it comes again because I told you it stays. කාලයකට නමුත් ආපහු ඒක පැමිණෙනවා. It stays for a long time. බොහෝ කාලයක් තිස්සේ ඒක තිබෙනවා. Now what are you going to do? ඔබ කුමක්ද කරන්නේ? Are you going to say, "Hey, Pastor Ravi told it's a spirit of infirmity. Now I know what I have." ඔබ කියනවාද Pastor Ravi මට කිව්වා මේක ආත්මික දුර්වලතාවයක් කියලා. ආ මම දන්නවා මම කවුද කියලා කියනවාද? No, I know what I have. I'm having a spirit of infirmity. මම දන්නවා දැන් මේක ආත්මික දුර්වලතාවයක් කියලා ඔබ හිතනවාද? What does James 4:7 say? It says, resist the devil and he will flee from you. කියනවා යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට යක්ෂයා ඔබගේ ජීවිතයෙන් පලා යනවා. You need to start using your mouth. ඔබගේ මුඛය පාවිච්චි කරන්න අවශ්‍යයි. You need to speak to it. ඔබ ඒ දෙයට කතා කරන්න අවශ්‍යයි. Now for some of you it might be a headache. සමහර අයට ඔළුව කැක්කුම වෙන්න පුළුවන්. For some of you it might be some problem in your stomach. ඒ බඩේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Yeah. For some of you it might be a wound that doesn't get healed. නැත්නම් සුව නොවන තුවාලයක් වෙන්න පුළුවන්. What do you do? කුමක්ද කළ යුත්තේ? You say this is enough. මේක ඇති කියලා ඔබ ප්‍රකාශ කරන්න අවශ්‍යයි. I have suffered enough with this. මම දුක් විඳ ඇති මේ දේක. Why should I have a spirit of infirmity in me? ඇයි මම මේ දුර්වල ආත්මයක් තියාගෙන සිටින්නේ? See in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Get out of my body. මගේ ශරීරයෙන් පහක් වෙන්න කියලා ඔබ අන කරන්න අවශ්‍යයි. Free of charge. නොමිලේ. Spirit of infirmity leaves. නොමිලේ. No doctor's bills, nothing. He's gone. දොස්තර බිල් කිසිම දෙයක් නැතිව ඔබට සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්. Now. Then for Christians this can also happen. කිතුනුවන්ට මේ දේත් වෙන්න පුළුවන්. Yeah. And one of the reasons this happens යම් හේතුවක් තමයි මේ දේ සිදු වෙන්නේ. It's because not because they have become fully worldly but sometimes they have neglected the word of God. ඔවුන් ලෞකිකව සිටිය නිසාම නොවේ ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය අතපසු කළා තිබෙනවා. Their eyes are not on the word. ඔවුන්ගේ ඇස් දෙවියන් වහන්සේගේ වචනයට යොමු වීම අඩු වෙලා. They have got distracted. ඔවුන්ගේ අවධානය කඩ වෙලා තිබෙනවා. And because of that ඒක නිසා you might get a little problem. It starts in a little way. kuda prashnayak tibenna puluwam. Sometimes there's a little pain here, backache. kuda kanda amaru wenna puluwam. Right, but you still go doing your work in the kitchen everywhere. samana sielu katiyutu karanawa. but then when you go to sit down vaadi wenna giyahama maybe at your office, your desk, some karyalaya wenna puluwan. now you can't sit anymore. it's beginning to pain more. vadi vedanawa. right, you can't sit anymore. now තවදුරටත් වාඩි වෙන්න බෑ. now you're going and lying down somewhere. ඔය හැරි නිදාගෙන ඉන්නවා ඊට පස්සේ. it's getting worse and worse. එන්න එන්න ප්‍රශ්නේ වැඩි වෙනවා. it's going for weeks, months, සති ගණන්, මාස ගණන්, and even years. අවුරුදු ගණන් මේ දේ සිදු වෙනවා. this is a spirit of infirmity. මෙය දුර්වලකමේ ආත්මයක්. i'm talking about Pastor Roshani a lot today because remember she asked us a question. she said, what do you have in your hands? පාස් රොෂානි ප්‍රශ්නයක් ඇහුවා නේද? ඔබගේ අතේ කුමක්ද තිබෙන්නේ කියලා. What do you have in your hands? ඔබගේ අතේ කුමක්ද තිබෙන්නේ? Do you know that Jesus has put something in your hands? ඔබ දන්නවද යේසුස් වහන්සේ ඔබගේ අතේ යම් දෙයක් දමලා තිබෙනවා? Yeah, Mark chapter 16 says when you lay your hands on the sick. මාකේ යා. What happens? 16 වෙනි පරිච්ඡේදයේ කුමක්ද කියන්නේ? What happens? දෑත් ඔබ the sick shall be healed. ඔබගේ දෑත් ඔබ ඒ නේ රෝග තිබෙන්නේ. Yeah. So what do you do? තැබුවම කුමක්ද සිදු වෙන්නේ? Use what you have. ලබනවා. Use what you have. ඔබට තිබෙන දේ ඔබ පාවිච්චි කරන්න. Keep your hand on that back. ඔබගේ ඒ කොන්දේ අමාරුව මත අත තබන්න. And you say in the name of Jesus Christ of Nazareth. ඔබ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. I command you to leave my body. මගේ ශරීරයෙන් පහවෙන්න. Now I'm not against doctors. මම දොස්තරවරුන්ට විරුද්ධ නැහැ. You might be thinking, now Pastor Ravi spoke about doctors in the last sermon. Again he's talking about doctors. But I'm going to give you 3 reasons. Why? Now listen very carefully. Why? When you feel sick in your body, the first thing you do should not be rush to the doctor. Mama obata kiyanne oba hitena athi mama dossara warunta viruddhay kiyala ese neha dossara warunta viruddha neha mama obata kiyanne obata leda rogayak wage hangena vita oba issellama kalayutu de dossara kenek gawata duwagena yaneka noy. Yeah, I'm going to give you 3 reasons why this should not be, why you should not rush. Are you ready to catch this? Yeah? Do you want to live a healthy life? Do you want to stop the devil from troubling your life? Yeah? Then number one reason is this. Okay, let me double check my first reason here. Yeah, so it says faith and fear both come from words vachana adahillat biyat dekama paminenne vachana walin, right? What you hear obata asena de causes you to have faith asena de karana kotagena obata adahilla goda nagena. If you hear the wrong thing habai veradi de obata ahunoth it will cause you to have fear biya උපදවනවා. So if you choose to go to the doctor first, ඉස්සෙල්ලම දොස්තරවරයා ගාවට ගියොත්, some of the things that he says, ඔහු කියන දේවල් සමහර දේවල් will bring fear into your life. බිය ගෙනෙන්න පුළුවන් ඔබගේ ජීවිතයට. Now can you come out victoriously if fear has got into you? බිය ඇතුල් වුණාට පස්සේ ඔබට ඒකෙන් ජයග්‍රාහකව එළියට එන්න පුළුවන්ද? Yes, but it's a bit harder, right? ඊට වඩා අමාරුයි. So let's get our priorities right. Let's first go to the word of God. Issella kaliyutu de kaliyutu prathamen api deva vachaneyata yayutui. Let's submit to the word. Vachaneyata yatat viyayutui. Let the word strengthen us. Vachaneya karana kotagena api shaktimat viyayutui. Let's speak the word. Vachaneya api prakasha kaliyutui. And then if necessary we can see later about whether you'll even have to go to the doctor, because believe me, when you stand in faith, those things leave. Amen. Hallelujah. Amen. ඊට පස්සේ බලන්න පුළුවන් දොස්තරල අවශ්‍යද කියලා. නමුත් ඔබ නිසකව ඇදහිල්ලෙන් වචනය කරන කොටගෙන හිටගත්තොත් ඔබට ජයග්‍රාහකව ඒ තත්ත්වෙන් එළියට එන්න පුළුවන්. So that's number 1. Second reason. දෙවෙනි හේතුව is, do you know that there are some sicknesses that doctors can't heal? ඔබ දන්නවද සමහර රෙඩ රෝග දොස්තරවරුන්ට සුව කරන්න බෑ? So you go to this doctor, you go for a second opinion, third opinion. ඔබ යනවා දෙන්නෙකුට දොස්තරලා තුන්දෙනෙකුට ගන්න යාගාවට යනවා. And now they are telling you that you have got a disease that cannot be healed. ඊට පස්සේ දොස්තර කියනවා ඔබගේ ලෙඩ රෝගය සුව කරන්න බෑ කියලා. Then you remember, ah, pastor, Bible, church, you say, okay, I better start praying now. Bible කොහෙද දැන් සභාව කොහෙද කියලා. Now after you've heard something like this, it comes dadong on your head, no? You got cancer, you got this, you got that. You know, it's difficult to rise up in faith. දොස්තර කිව්වහම ඔබට පිළිකාව තියෙනවා, මේ රෝගේ ආතරයිටිස් තියෙනවා කිව්වහම ඔබට ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න නැගිටින්න අමාරුයි. But imagine when it first started, it might have started like a tiny pain. සමහර වෙලාවට ඒ රෝගය පටන් ගන්න ඇති ඉතා කුඩා වේදනාවකින්. Maybe a little bump. පුංචි bump එකක් වෙන්න ඇති. Right, what should you do to that? කුමක්ද ඒකට ඔබ කළ යුත්තේ? Are you going to keep it and wait like this? ලස්සන්ට අත ගගා තියනවාද ඒක? I have a bump here. අනේ මට මෙතන bump එකක් තියනවා කියන්නේ. Paining a little අනේ. පොඩ්ඩක් රිදෙනවානේ. Right? No. At that time, very good Uncle Mohan, you speak to it. ඔබ ඒ දෙයට කතා කරන්න අවශ්‍යයි ඒ කුඩාව වේදනාව තිබෙනකොට. Use the faith. ඔබ ඒ ඇදහිල්ල පාවිච්චි කරන්න. Yeah, Pastor Niranjali was saying there's a fight of faith for everything. Use the words. හැම කෙනෙකුටම ඇදහිල්ලේ සටනක් තිබෙනවා. And you will see that go. ඔබ දෙවියන් වහන්සේ වචනය පාවිච්චි කරන්න එවිට ඒක එතනින් ඉවත් වේවි. Which is easier? කුමක්ද ලෙහෙසි? To deal with that pain first and make sure it goes, or to wait, go to the doctor and to hear him say, this is some cancer or something like that. And then fight it hard to fight your faith. Which is easier? Kumak dehesi kudawata tiyenakota ekata yaaknyagalla pratiksheepa karala eka iwat karana ekada naththan eka wedi wenakan indala dossara gawata gihilla ohu kiwwam meka suwa karanna beri pilikawak kiyala etakota adahillen negi sitinnada lehesi. Right? The easier thing is deal with it when it's small. We deal with faith. Be a person of faith, right? මුල කාලෙම අපි ඇදහිල්ලෙන් ක්‍රියා කිරීම තමයි කළ යුතු දේ. We all have the faith. Even if you come to know Jesus today, you have the faith. යේසුස් වහන්සේව අනුව ඔබ දැනගන්නවා වෙන්න පුළුවන්. අපි සියලු දෙනාටම ඇදහිල්ලේ යම් ප්‍රමාණයක් තිබෙනවා. Here's the third reason. තුන්වෙනි කාරණාව. If you want to function on this earth, මේ ලෝකේ අපිට ක්‍රියා කරන්න අවශ්‍ය නම්, you need a body. අපිට ශරීරයක් අවශ්‍යයි. Yeah? Now you might think, what's that? Right? We all need a body to stay alive on earth. මේ ලෝකේ ජීවත් වීමට නම් අපි සියලු දෙනාටම ශරීරයක් අවශ්‍යයි. If you're going to function for God, if you're going to serve God on this earth, මේ ලෝකයට ඔබ සේවය කරන්න නම් you can't serve him like a ghost. You can't serve him with your spirit only. You need your body. හොල්මනක් වගේ සේවය කරන්න බෑ. අපිට ආත්මයෙන් සේවය කරන්න බෑ. ශරීරයක් අවශ්‍යයි. So God is very concerned. God loves you. He wants you to live in health. ඔබට ප්‍රේම කරනවා උන්වහන්සේ ඉතාමත් සැලකිලිමත් වෙනවා ඔබගේ ශරීරය නැත්නම් නිරෝගීභාවය ගැන. But he wants you to make sure that you have a healthy body so that you can serve him. උන්වහන්සේට සේවය කරන පිණිස හොඳ නිරෝගී ශරීරයක් තිබීම උන්වහන්සේගේ කැමැත්තයි. And he has put you in charge. ඔබ තමයි ඒ ශරීරයේ You are the dorati palakaya, you are the murakarya, right? Okay, you have to look after your body. You see who's coming in and who's going out. ඔබ තමයි දකින්නේ ඔබගේ ශරීරයට මොකක්ද ඇතුල් වෙන්නේ ශරීරයෙන් මොකක්ද පිට වෙන්නේ. Let the good things come in and tell the bad things to go out. ඔබ යහපත් දේ ශරීරයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න අයහපත් දේ ඉවත් කරන්න. And here's some good news to encourage you. Every time you take a stand to take care of your body. ඔබගේ ශරීරය ප්‍රවේශම් කරගන්න ඔබ සිතන හැම අවස්ථාවකදීම God is with you in that. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. He says I fully support you. දෙවියන් වහන්සේ අපට මුළුමනින්ම support කරනවා. So the moment you say I refuse this. I refuse this sickness. මේ රෝග මම ප්‍රතික්ෂේප කරනවා කියලා. In the name of Jesus get out of my body. යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශරීරයෙන් පහ වෙන්න කියලා ඔබ කියනවා. God is saying yes I support you. Now it's out. He'll make sure it goes out. ඔව් අපි ඒක ඉවත් කරමු කියලා දෙවියන් වහන්සේ ඔබත් එක්ක හිට ගන්නවා. So that's the third reason because God wants you to function on this earth. He wants to make sure you have a healthy body so you don't have to go to the doctors. When you stand up in faith, he stands up with you. Hallelujah. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ නිරෝගී සුවයෙන් ජීවත් වීමයි. ඔබ ඇදහිල්ලෙන් සිට ගන්න විට දෙවියන් වහන්සේ ඔබත් සමග ඇදහිල්ලෙන් සිට ගන්නවා. So in a nutshell, let's look at this last bit. Right? James 4:7 in the Amplified Bible says, resist the devil. And it says, how do you resist the devil? It says, stand firm against him. යක්ෂයාට විරුද්ධව ඔබ නිසකව ස්ථිරව සිටගන්න. And he will flee from you. එවිට යක්ෂයා ඔබගේ ජීවිතෙන් පලා යනවා. Right? How do we stand firm? කොහොමද අපි නිසකව සිටගන්නේ? Ephesians 6:10 says. එපිසපොතේ 6:10 සඳහන් වෙනවා. Stand firm. නිසකව සිටගන්න. In the might and the power of the Lord. දෙවියන් වහන්සේගේ ශක්තියෙන්ද බලවත්කමෙන්ද. Put on the full armor of God. උන්වහන්සේගේ සියලු යුධ ආයුධ පැනඳ ගන්න. You need to start using your weapons. ඔබ ඔබගේ ආයුධ පාවිච්චි කරන්න. Use your mouth. ඔබගේ මුඛය පාවිච්චි කරන්න. Use your hands. ඔබගේ ආත් පාවිච්චි කරන්න. Say I have a sound mind. ඔබ කියන්න මට පැහැදිලි මනසක්. I want you to say with me. I have a sound mind. කියන්න ඔබ මාත් සමග. I have a healthy body. මට නිරෝගී ශරීරයක්. I have the armor of God. දෙවියන් වහන්සේගේ යුධ ආයුධ පැනලා. I am strong. මම ශක්තිමත්. I am not weak. මම දුර්වල කෙනෙක් නෙවෙයි. There is no sickness in my body. මගේ ශරීරයේ කිසිම රෝගයක් නැහැ. My body is the temple of the Holy Ghost. මගේ ශරීරය දෙවියන් වහන්සේගේ I am going from strength to strength. මම ශක්තියෙන් ශක්තියට ඉදිරියට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This month, August, has been the month of testifying. මේ මාසයේ අගෝස්තු මාසයේ ඒ සාක්ෂි දැරීමේ මාසයයි. And the key scripture for this month is Revelation 12:9-11. I'm going to talk about 11 very quickly. ඒ මූලික බයිබල් පදය තමයි එලිදාරව 12. නමේ සිට 11 දක්වා මේ මාසයට අදාළ බයිබල් පදය 11 වෙනි පදය ගැන මම ඔබට බෙදා ගන්නවා. It says they have overcome him. Overcome whom? දෙවියන් වහන්සේ ඔහුගෙන් ජයගත්තෝය. කාගෙන්ද ජයගත්තේ? Whom have they overcome? The devil! Satan! Satan wa thamai jayagatte. Right, the previous verse says the devil is always accusing us and trying to find fault with us. Ita ihain tiyena Bible padaye issarahin tiyena padaye kiyano yakshya nirantarenma apiwa apata warada patawana kiyala. And there are two ways in which we have overcome the devil according to Revelations 12:11. එලිදරව පොතේ 12:11ට අනුව දෙයාකාරකින් අපි යක්ෂයාව පරාජය කළා තිබෙනවා. One of them we all did today. එක දෙයක් අපි දැනටමත් කරා. It's breaking bread and having communion. රොටි කැඩීම. It says by the blood of the lamb. බැටළු පටුවානන්ගේ ලේ නිසා. Every time you have break bread and drink the cup, you are testifying, you are declaring something to Satan and he is defeated because you are declaring the Lord's death for your life. Yesus wahansege maraneya apege jeevithaya wenuen api prakasha karana vita api e roti kadima tula pangu karatwe darana kota api yakshyawa parajaya karanawa. And the second thing it says by the word of their testimony. Ounge wachane sakshiyen kiyala sthane sandahan wenawa. Right, what this word testimony means there? Etana sakshiya kiyala sandahan wenne. Is in a courtroom when the decision is made, there is a witness that's written down. Usaviyaka etana e sakshiyak varada asana kota sakshiyak naththam vaarthawak liyenu labena. That's right. That's what this means. Meka thamai etanin arthavat wanne. So when we decree things, api yam dewal prakasha karama, we are decreeing what has been written already about us in heaven. Swargika thale api gena danatamat liya athi de thamai api prakasha karanne. So you might say, Pastor Ravi, what do I say? Where do I start? Kubakda mama kiwa yutte kohinda mam patang ganna ona kiyala oba ahavi. You know, have you seen Pastor Chris? Oba dakala thiyenoda Pastor Chris? Suddenly at the end of his meeting he will say, miracles are happening everywhere. Okay, no, has come sidu wenawa kela hama tanama. And people get up from wheelchairs, people are getting healed. Okay, rasvim avasane evita oh ese kiwwahama boho dena swe labuna rodha putu walin negitinawa. He used his mouth, he testified. Oh kumakda kale ohuge mukaya pavichchi kara. So I want you to say this with me. Oh sakshi daruwa. I want you to say things are happening. Oba kiyanne yam deval siddha. Things are happening in my marriage. Mage vivahaya thula yam deval. Things are happening in my body. Mage shariraya thula yam deval siddha wenawa oba kiyanne mukaya arala. If there are sicknesses in your body that have been there for a long time. Obage shariraye yam leda roga boho kalayak tisse thibuna nam. I feel there are people with rashes. මට හැඟෙනවා දෙවියන් වහන්සේ කියනවා ඒ හැම රෝග එක්ක යම්මයි that have been there for a long time බොහෝ කාලයක් තිස්සේ තියෙන keep your hand in that place ඔබගේ අත් ඒ ස්ථානවන් වල තබන්න and what do you say මොකද්ද ඔබ කියන්නේ things are happening යම් දෙයක් සිදු වෙනවා ඒ ස්ථානයේ things are happening in my workplace මගේ කාර්යාලයේ යම් දේවල් සිදු වෙනවා I am shining in my workplace මගේ කාර්යාලයේ මම බැබලෙනවා I am going from glory to glory මම දෙවියන් වහන්සේගේ මහිමෙන් මහිමයට යනවා hereafter if somebody asks you, hello, what's happening in your life? Yam kenek ahuwoth hello kohomada oba? You know what to say? Jeevithaye kumakda siduwe? A lot of things are happening. Oba pilithuru denna awashyai boho dewal mage jeevithaye wenawa kiyala. Sometimes as Christians when people ask you how you say okay, you're not sure even what to say. But have a faith word in your heart and let that bubble out of you. Amen. You say, lot of things are happening. I am excelling. My business is prospering. I am doing this. I am doing that. Because the Lord inside of me is working mightily. Hallelujah. Mathula sirina deviyan wahanse balavatwa kriya karana nisa mage jeevithaye boho dewal sidu wenawa kiyala oba adahille wachanayak hadawate thabagena nirantarenma oba sitiya yutu. I want to close with this last verse. I'm not going to read it. It's just two of three words. 1 Samuel 17 verse 50. It says mama me avasana bible paden mama nathara karanna yanawa 1 Samuel 1 Samuel 17 verse 50. 17 wana parichchede 50 wana padaya. It said David triumphed. David jayagrahane labuwa. Right? This is our year of triumph. දාවිඩ් විජයග්‍රහණය ලැබුවා මේ 2015 වසර අපගේ විජයග්‍රහණයේ වසරයි. Today we are finishing 8 months. අද දවසේ අපි මාස 8ක් අවසන් කරනවා. We have 4 more months to go. තව මාස 4යි මේ අවසන්. This is our year of triumph. මේ අපගේ විජයග්‍රහණයේ වසරයි. We are overcoming everything in our life. Satan, the flesh, the world. අපේ ජය ගන්නවා සාතන් වෙන්න පුළුවන් අපගේ මාංශය වෙන්න පුළුවන් අපගේ රැකියා ස්ථානය වෙන්න පුළුවන් අපි ජය ගන්නවා Say to the person next to you you are triumphant ඔබ එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඔබ විජයග්‍රාහකයි Say I am triumphant ඔබ කියන්න මම විජයග්‍රාහකයි